මේ හාල් ඇවිල්ලා මහ කන්නේ කැපුණානේ. ඒක ඉතින් හාල් දැන් මේ වීගෝවි ආරක්ෂා කරන්න ඕන නිසා හාල් මේ ඩියුටි වැඩි කරලා තියෙනවා. හාල් ගේන්න බෑ. පරිප්පු මිල වැඩි කරලා ලෝක වෙනද පොලේ මිල වැඩි කරලා තියෙනවා. ඒක ඇවිත් තවත් වැඩි වෙනවා. මම හිතන්නේ ලබන ඔක්තෝබර් නොවැම්බර් වල තමයි මේ ඔස්ට්‍රේලියාවේ මේක තෙන්නේ. පරිප්පු කොහොම හරි මිල නම් වැඩි වෙනවා. දැන් මෙහෙ රුපියල් සොග වෙනද පොලේ දැනට මිල 165 ඉඳන් 70 වෙනකල් එක එක වර්ග වන 90 තියෙනවා. ඒක සමහරවිට 185 විතර වෙනකල් වැඩි වෙන්න ඉඩ තියෙනවා.